සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ කුද්දක නිකායේහි ඉතිඋත්තක පාළියේහි සඳහන් වන සෝචේය සූත්‍රය. භාගවතුන් වහන්සේ මේ සූත්‍රයෙන් ත්‍රිවිධ පිරිසුදු භාවයක් කාය සුචි, වාචා සුචි, චේතෝ සුචි කියන මේ සුචරිත භාවයන් නැත්තම් පිරිසුදු භාවයන් තුනක් ගැන සඳහන් කරනවා. කාය සුචින්, වාචා සුචින්, චේතෝ සුචි මනසවම් සුචින් සෝචේය සම්පන්නම් ආහෝ සම්බප්පහායනම්. යම් කෙනෙක් කායික වශයෙන් පිරිසුදු භාවයෙන් යුක්තද, වාචිකව සුචරිත භාවයෙන් යුක්තද, මානසික වශයෙන් සුචරිත භාවයෙන් යුක්තද, අන්න ඒ සුචරිත භාවයෙන් සෝචේය භාවයෙන් යුක්ත වූ තැනැත්තා සියලු පව් දුරු කරන්නක වශයෙන් සඳහන් කළ තියෙනවා. අප සිදු කරන කටයුතු ත්‍රිවිධද්වාරයේ වශයෙන් තුන්දොර වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. කය, වචනය, සිත කියලා. අපේ කයින් සිදුවන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය. යම්කිසි කෙනෙක් මේ තුනෙන් වැළකෙනවා නම් ඔහු කායික වශයෙන් පිරිසුදු භාවයෙන් සිටින කෙනෙක් විදිහට දක්වනවා. වාචික වශයෙන් අපෙන් සිදුවන වැරදි හතරක් තියෙනවා. මුසාව, පිසුනා වාචාව, පරුස වාචාව, සම්පප්පලාව. මෙන්න මේ බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මේ වචී දුෂ්චරිතයෙන් වැළකීලා යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඔහු වාචික වශයෙන් පිරිසුදු කෙනෙක් විදිහට සලකනවා. මානසික වශයෙන් අපෙන් සිදුවන වැරදි තුනක් තියෙනවා. අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. නැත්තම් දැඩි ලෝභය, අමනාපය සහ වැරදි දැක්ම කියන මේ කරුණු. මෙන්න මේ යම්කිසි කෙනෙක් හිත පිරිසුදු කරගත්තොත් ඔහු මානසික වශයෙන් පිරිසුදු කෙනෙක්, චේතෝ සුචි කියන මට්ටමට පත් වෙනවා. මෙන්න මේ ගමන් මාගේ යන්නට පුළුවන්කම තියෙන්නේ සම්මා දිට්ඨිය ලැබපු කෙනෙකුට. සරුවත් මාහිමියන් වහන්සේ සඳහන් කරනවා සම්මා දිට්ඨි සූත්‍රයේදී, යම් කෙනෙක් අකුසලය දන්නවනම් අකුසල මූලය දන්නවනම්, කුසලය දන්නවනම් කුසල මූලය දන්නවනම්, අන්න ඒ ස්වභාවයෙන් කෙනෙක් සම්මා දිට්ඨියට පත් වෙනවා කියලා. ධර්ම මාර්ගයේ ගමන් කරන්නටත් හිත ඇතුළු මේ තුන්දර පිරිසුදු කරගන්නට හේතු වන ප්‍රධානතම කරුණ විදිහට දක්වන්නේ සම්මා දිට්ඨිය, මනා වූ දැක්ම. අන්න එහිදී ප්‍රධානතම කරුණක් විදිහට අකුසල මූල වශයෙන් දක්වන ලෝභය, ద్వේෂය, මෝහය කියන මෙන්න මේ අකුසල මූල තුන අපි හඳුනා ගන්නට ඕන. ඒ වගේ මේ අකුසල මූල තුන පාදකව අප සිදු කරන ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන කියන මේ දේත්, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන මෙන්න මේ දස කුසල ගැන අවබෝධයක් අපට තියෙන්නට ඕන. අනිත් අතින් කුසල මූලයන් ගැන අලෝභ, අදෝස, අමෝහ කියන මෙන්න මේ තුන ගැන අපට වැටහීමක් තියෙන්නට ඕන. ඒ වැටහීම සමගම අර මුලින් සඳහන් කළ දස අකුසල වලට විරුද්ධව තියෙන ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේරම් කීමෙන් වැළකීම, පරුස වචනෙන් වැළකීම, හිස් වචනෙන් වැළකීම, අවිජ්ජාවෙන් වැළකීම, ව්‍යාපාදෙන් වැළකීම සහ සම්මා දිට්ඨි කියන මෙන්න මේ දස කුසලයේ ගැන අපට මනා දැක්මක් තියෙන්නට ඕන. මෙන්න මේ අවබෝධය සමගම අපට වැටහෙන්නට ඕන කර්මය පිළිබඳව අවබෝධය. එහෙදී හිත පිරිසුදු යමක් කළොත් තමන්ට ජීවිතයට දුක එළඹෙන බවත්, හිත පිරිසුදු යමක් කරනකොට ජීවිතයට සැනසීම, සතුට, සැපතෙන බවත් අප නොනින් දැනගන්නට ඕන. මෙන්න මේ පදනමේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඔහු හැකිදාක් දුරට කායාදී ත්‍රිවිධ දුෂ්චරිතෙන් වෙන් වෙලා හැකිදාක් දුරට කය වචනය සිත පිරිසිදුව කාලය ගත කරන්න උත්සාහ කරනවා. මිනිස් ජීවිතයක සුගතියක විශේෂයෙන් බුද්ධෝත්පාද සමයක ඉපදිච්ච නුවණැති අය විදියට අපේ ජීවිතයේ මූලික පරමාර්ථය වන්නේ ජීවිතයේ දිනෙන් දින සතුට වැඩි කර ගැනීම, දුකෙන් නිදහස් වීම. අන්නේ මාවතේදී සම්මාදිට්ඨියේ පිහිටලා අප මුලින් කායික වශයෙන් සිදු කරන අයහපතින් මිදෙන්න පුළුවන් නම්, ඊළඟට වාචික වශයෙන් සිදුවන වරදින් මිදෙන්න පුළුවන් නම්, මානසික වශයෙන් සිදුවන වරදින් මිදෙන්න පුළුවන් නම්, අපේ ජීවිතවල යහපත අභිවෘද්ධිය අපට දැක ගන්නට පුළුවන්. මෙහිදී බුදුරජාණන් වහන්සේ අපට ක්‍රම කීපයක් දේශනා කරනවා. එක අතකින් දානමය පින්කම් කරනකොට අපේ හිතේ තියෙන ලෝභ, ద్వේස, මෝහ කියන මෙන්න මේ අකුසල මූලයන් අපට තදංග වශයෙන් යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. සීලය වශයෙන් අප තවදුරටත් පංච සීලය තුළ පිහිටලා ඉන්නකොට තවදුරටත් අපේ ලෝභ, ద్వේස, මෝහ අඩු කරගන්නට පුළුවන්. ඒ අතර සමත භාවනාවක් ඔස්සේ බුද්ධ අනුස්සති ආදී සමත කමඨම් නැත්තම් මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය ආදී මේ සමත භාවනාවක් උපයෝගී කරගෙන හිත එක්තෙන් කරගන්නට, හිත සමාධිමත් කරගන්න පුළුවන් වනෝතින් කාමච්ඡන්ද ආදී නීවරණ විස්කම්බන වශයෙන් යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙහෙම තවදුරටත් අපි ඉදිරියට ගිහිල්ලා චතුරාර්ය සත්‍ය පිළිබඳව සුතමේ ඥාණයෙන් දැනුමැති කරගෙන සම්මා දිට්ඨිය ආදී මේ අංග සම්පූර්ණ කිරීම වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කිරීම වශයෙන් සීල, සමාධි, ප්‍රඥා නැත්තම් අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා විශේෂයෙන්ම සතිපට්ඨානය පුහුණු කිරීම වශයෙන් අපට ක්‍රමයෙන් සමුච්ඡේද වශයෙන්ම අකුසලයන්ගෙන් නිදහස් වන්නට පුළුවන්කම තියෙනවා. එහිදී සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම ක්‍රමයෙන් දුරු කරමින් අපට ක්‍රමානුකූලව අපේ තියෙන මේ අකුසල මූලයන් ලෝභ, ద్వේස, මෝහ කියන අකුසල මූලයන් ක්‍රමානුකූලව දුරු කරමින් සමුච්ඡේද වශයෙන්ම අකුසලෙන් මිදිලා අපේ කායික, වාචික, මානසික සංවරය, සුචරිත භාවය නැත්තම් පිරිසුදු භාවය ඉහළම මට්ටමින් පවත්වා ගන්නට අපට පුළුවන්කම තියෙනවා. එහි ප්‍රතිඵල වශයෙන් බාහිර ලෝකයෙන් නිදහස් වනටත්, අභ්‍යන්තර නාමයන්තයෙන් නිදහස් වනටත්, මේ නාම රූප දෙකෙම නිදහස් වෙලා පටිඝය නැත්තම් ස්පර්ශයෙන් නිදහස් වෙලා රූප සංඥාවෙන් නිදහස් වෙලා සම්පූර්ණයෙන්ම මේ සංසාර චක්‍රයෙන් නිදහස් වනට පුළුවන්කම තියෙනවා. භාගතුන් වහන්සේ සියලු දුක් වලින් නිදහස් වන මාවත විදියට අපට දේශනා කළේ මේ සම්මා දිට්ඨියෙන් යුක්ත වූ ආරස්තනගික මාර්ගයේ ගමන් කිරීම වශයෙන් සීලේ පිහිටලා සමාධි ප්‍රඥා වැඩීම වශයෙන් තමයි අපට අපේ මානසික සුචරිතය නැත්තම් කායාදී තොන්දොරෙහි පිරිසුදු භාවයට ඉහළම මට්ටමෙන් ළඟාවන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න එවැනි සුචරිතවත් ජීවිතය අපේ ජීවිතයේහි සතුට, සැනසීම දිනෙන් දින දිනු කරගන්නට අපට උපකාරයක් වෙනවා. එනිසා ඉති උත්තක පාළියේන මේ සෝචේය සූත්‍රය භාවිත කරමින් අපි හැකිතාක් දුරට කායාදී ත්‍රිවිධ සුචරිතය පිරිසුදු භාවය දිනු කරගන්නට උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ රැස් කරගත් උතුම් කුසල චේතනාවල බලයෙන් ඔබ අප හැම දිනාටම ධර්මාවබෝධය තුළින් නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.